සත්තමාම ශ්‍රීවාහි ගුරු සාහිබජී සෝරත මහල්ලාතිජාන් කර පැහැල්ලාතිත්තුකේ එක ඕවංකාර සතගුර ප්‍රසාද පගතාදී සදා තු රක්දා හර ජීයෝ තොර තු රක්දා ආයා ප්‍රහලාද ජාන තුද රාඛ ලය හර ජීයෝ හර නාඛස මාර පචාය ගුරු මුඛනෝ පරතීත හෛ හර ජීයෝ මන මුඛ පරම පුලාය පදතාදී සදා තු රක්දා හර ජීයෝ තොර තු රක්දා ආයා ප්‍රහලාද ජාන තුද රාඛ ලය හර ජීයෝ හර නාඛ සමාර පචායා ගුරුමුඛනෝ පරතීත හෛ හර ජීයෝ මන මුඛ පරම පුලාය හර ජී එහ තෙරී වඩයයි පගතා කී පැජ රක් තූ ස්වාමී පගත තෙරී සරණයි රහාව පගතානෝ ජාම ජොහේ නාසක කාල නා නේඩ ජායි කේවල රාම නාම වන වසයා නම්හි මුකට පායි රෙද්ද සෙද්ද සබ පගතා චරණී ලාගී ගොර කා සහජ සුභායි මන මුඛනෝ පරතීත නා ආවී අන්තර ලෝබ සෝආව ගුරුමුඛ හෘදය සබ්ද නා පෙදෝ හර නාම නා ලගා පාඕ කූඩ කපට පාජ ලහ ජස්සී මන මුඛ පිකා අලාව පගතා වෙච්ච ආප වර්තදා ප්‍රභ ජී පගතේ හූ තූ ජතා මායා මෝහ සබ ලෝක හැ තේරී තු එකෝ පුරුෂ බෙදාතා හෞ මෑ මාර මනසා මන හේ සම්බාලී ගුර කෑ සබ්ද පච්ඡතා अचिंत काम कर है प्राभ तिन के जिन हर का नाम प्यारा गोर प्रसाद सदा मन वसिया सब काज सवारण हारा ओना की रीस कर सो विगुच्चा जिन हर प्रभु है रखवारा दिन सत गुर सेवे के मैं न पाया मन मुख पौक मोए दिल लाई आवह जावह ठौर न पावह दुख मह दुख समाई गुरमुख होवै सो अमृत पीवै सहज साच समाई दिन सतगुर सेवे जन मना छोड़ै जे अनेक कर्म करे अधिकाई वेद पढ़े तै वाद बखान बिन हर पत गवाई सच्चा सतगुर साची जिस बाणी पाज छूता है गुर सरनाई जिन हर मन वसिया से दर साचे दर साचे सचियारा ओना दी सोबा जुग जुग होई कोई ना मिटन हारा नानक तिन कै सद बलिहार जिन हर राखिया उर तारा जिन हर मन वसिया से दर साचे दर साचे सचियारा ओना दी सोबा जुग जुग होई कोई ना मिटन हारा नानक तिन कै सद बलिहार जिन हार राखिया उर तारा वाहे गुरु जी का खालसा वाहे गुरु जी की फतेह सोरठ महला तीजा कर पहला तेतुकी एक ओंकार सत गुर प्रसाद भगतां दी सदा तू रखदा हर जियो तुर तू रखदा आया प्रहलाद जान तुद राख लए हर जियो हर नाखस मार पचाया गुरमुखा नो प्रतीत है हर जियो मन मुख परम पुलाया।